සේත්වා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආසති නිපකෝ බින්කෝ සෝ ඉමං විජඨේ ජඨංති. ගෞරවණීය නායක හඳුනන වහන්සේගේ නමසරයි. අපේ ගෞරවණීය සිරාතන හඳුනන වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද මෙම විහාරස්ථානයේ පැමිණිය මේ සැදැහැවත් පින්වතුන් හැමදෙනාම අපේ ඊටාමත්ම ආශිර්වාදී යුක්තව පිළිගන්නවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් අද සිදු කරන්නා වූ මේ උතුම් සීල භාවනාවේ වැඩසටහන් වල අනිසංසයෙන් පින්වතුන් ජීවිත කාලයක් පුරා සිදු කළා වූ දාන ආදී අප්‍රමාණ කුසල බලයෙන් ඔබ හැම දෙනාගේම සියලු ආධ්‍යාත්මික සත්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. මේ අද ගත කරන්න බලාපොරොත්තු වන මේ සුපිරිසිදු ආධ්‍යාත්මික ජීවිතය වඩාත්ම සඵල කරගන්නට ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැරසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් පින්තුනි, අපට මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතෙහි ලබාගත්තා වූ මේ උතුම් ජීවිතයේ වටිනාකම යම්ස කෙනෙක් තේරුම් ගත්තනම් අනේ කෙනා විසින් කළ යුතු ප්‍රධානතම කාර්යය තමයි අපේ ජීවිතයේ හැකිතාක් දුරට දහමට යොමු කර ගැනීම. සීලයේ පිහිටලා සමාධි භාවනා වඩන එක තමයි අපේ ජීවිතේ ලබා දෙන පුළුවන් උපරිම වටිනාකම. වෙනත් විදිහකින් කියනවා නම් අපේ ජීවිතේ ඊටාම සතුටින් ආධ්‍යාත්මිකව ගත කරන්නට සමස්ත ජීවිතයම කළමනාකරණය කර ගැනීම තමයි සැපවීම අපේ ජීවිතෙන් ගන්නා වූ ප්‍රතිඵලය. ඊටාම සරලව කියනවා නම් ලස්සන හිතක් හදාගන්න එක තමයි අපර කළ යුතු දේ. සමස්ත බුදුදහම කියලා කියන්නේ සජිත්ත පරියෝ දපන කියන කාරණය. සිය සිත පිරිසුදු කර ගැනීම, සංවර කර ගැනීම තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. ඇයි අප එහෙම හිත පිරිසුදු කරගත යුත්තේ? හිත ලස්සන කරගත යුත්තේ. පින්නතුනි, ධම්මපදයේ ආරම්භයේම සඳහන් කරනවා මනෝතුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමයං මනසාකේ පසන්නේන භාසතිවා කරෝතිවා. මනස තමයි අප කරන්නේ හැම දෙයකින් ප්‍රධාන වන්නේ. කිසියම් කෙනෙක් පිරිසිදු මනසින් යමක් කියනද, යමක් කරනවාද සුඛං අන්වේති, අන්මයි කෙනාගේ පිටපස්සේ සැකට ගමන් කරනවා කියන එකයි එහි තේරුම. ඔබ හැම දෙනාගේම ඒ කායයක් ඇතුම සතුටින් ජීවත් වීම. ඒ සතුටින් ජීවත් වීමට තමයි අප උපදී පටන් ජීවිතේ හැම දෙයක් සිදු කරන්නේ. උදෑසන පටන් රාත්‍රියේ දක්වා අප හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. අන්න එවැනි ජීවිතයකට බුදුදහම තුළින් අපට ඉතාම නිවැරදිව පෙන්වා දෙනවා කොහොමද වඩාත්ම සතුටින් ගත කරන්න කියලා. ඒකට අපේ ඉඳන් විතරම අප පිරිසිදුව පාර්ථා ගන්නට ඕන. ඒ සඳහා සීලය කියන එක ඉතාම මූලික දෙයක්. අපේ කායික මානසික සංවරය. ඒ සීලය ඇතිවෙච්ච පමණට තමයි සමාධි භාවනා දෙක සම්පූර්ණ වන්නේ. සීලය පිළිදලා චිත්ත භාවනාව, ප්‍රඥා භාවනාවත් යම් කිසි කෙනෙක් වඩනවා නම් එයාට මේ ජීවිතයේ තියෙන සීලම ගැටළු වලින් නිදහස් වෙන පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් අනේ වැඩ පිළිවෙලට තමයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ කියලා ඔබ හොවා සතුටුපත් වන්න. නිසා ආරම්භයේදීම අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා මේ වැඩසටහනේ කටයුතු ආරම්භ කරමු. ඒත් නිසා අටසිල් සමාදන් වීම සඳහා පින්නතුන් සාදුකාරය පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि ဒုတိယံ ते ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ ते संघं शरणं गच्छामि තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි ඉතරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාදේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යාදේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච නීච වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉස්සරණේන සන්දිං අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සදහවත් වාසනාවන්ත පින්තුනි, ඉතින් අද දින ඔබේ අන්තරට පැමිණලා මේ සම්බුද්ධ ශාසනයේ කරන්න පුළුවන් ඉහළම කුසල් දහම් සිද කරන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් අද මේ උදෑසනම අෂ්ටාංග සීලයේ පිළිදලා අපේ ජීවිතයේ කුසලයේ දිනු කරගන්න බලාපොරොත්තු වන මොහොත. මේ පිළිදේ කියන්නේ පින්තුනි අපේ කායික වාචික සංවරය. අපේ යමක් අයින් කරනවා නම් ඒ කායිකව කරන දේ ඉතාම සිහියෙන් සිදු කිරීම. ඒ වගේම වචනෙන් යමක් කතා කරනවා නම් ඒක ඉතාම සිහියෙන් සිදු කිරීම තමයි සීලෙන් බලාපොරොත්තු වන්නේ. අන්වේ සීලය අපට හිත සමාධිමත් කරන්න සංකීර්ණසනා භාවන වඩන්නට ලොකු පහසුවක් වෙනවා. අතීතයේ පදන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලින් ඉඳලා ලෝකයේ සත්පුරුෂය මේ සීලය අගය කළා, සීල් සමාදන් වුණා. විශේෂයෙන් පොහොය දවසේදී කුණසඟ අහසෙහි බැබළෙන දවසේදී එදා භාරත ජන සමාජය අය සීල් සමාදන් වෙලා තියෙනවා. උපෝසත දිනේ කියලා එදා වෙන් කරලා එයන් ජීවිතයෙන් සිල්වත්ව ගත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහරැත්තන් තමන්ගේ දවසෙන් වැඩි කොටසක් මේ සීලය කැප කරලා තියෙනවා. සමහර එක දිගටම ආරක්ෂා කරන අතරෙදිත් සීල සමාදන් ලැබලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ සීලවන්ත ජීවිතේ හරිම ලස්සනයි කියලා තනින්. අපට යන කරදර වලින් මුගකින්ම නිදහස් වෙන පුළුවන් සීලවන්ත ජීවිතයක පැමිණීමත් සමගම. ඒ වගේම මේ සීලවන්ත ගත කරන ජීවිතය දැස බලනකොට අපට ලොකු සැනසීමක්. කෙනෙක් අධ්‍යාත්මික වශයෙන්, වෘත්ති වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ජීවනට වඩා කෙනෙක් සීලවන්ත වෙනවා දකිනකොට ඒක නැගෙන දකිනාට ලොකු සැනසීමක් ඇති වෙනවා. විශේෂයෙන් ඔබේ ඥාති, ඔබේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියන් සීල් අරගෙන දවසට බලන ඔබට කොච්චර සැනසීමක්ද කියලා සතුටින් බලන්න. ඒ වගේම ඔබේ දරුවෙක් සීල් සමාදන් වෙලා ඉන්නවා නම් ඔබට කොච්චර සැනසීමක්ද බලන්න. ඔබේ දරුවෙක් පංචශීල රැකෙනවා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබේ දරුවා ගෙදරින් ඉක්මනට ඔබට ඒ දරුවා ගැන කොච්චර ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක් හට ගන්නවද? ඔබේ දරුවාට කියන්න පුළුවන් මට බැචලර් ඩිග්‍රියක් තියෙනවා, මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, ડોක්ටරේට් එකක් තියෙනවා කියලා. එහෙම තමයි ඔබට යන්නේ සැනසීමක් ඇති වෙනවා. හැබැයි ඔබේ දරුවෝ කියනවා නම් අම්මේ මම පංචශීල ආරක්ෂා කරනවා. මම පංචශීල වලින් එක සිල් පදයක් කඩන්නේ නැහැ කියලා ඔබේ දරුවා කියනවා නම් ඔබේ දරුවගේ කටින් ඔබට වැඩිපුරම සතුට තියෙන්නේ දරුවා පංචශීල රකින්න වෙයි කියන අහනද, ડોක්ටරේට් එකක් තියෙන කියන අහනද? ඕනේ කොච්චර ඔබට සතුටද සැනසීමක්ද? ඔබේ දරුවන ડોක්ටරේට් එකක් තිබුණත් දරුවගේ අතේ පංචශීල කාරණයක් හඩ වෙනවා නම් ඔබට කොච්චර බයද? කොයි වෙලේ දරුවන කරදරයක් වේද, අනතුරක් වේද, පොලිසියෙන් අල්ලගනියද, වෙනත් කෙනෙක්ගෙන් අනතුරක් වේද, ඔබට කොච්චර හිතේ බයකින්ද ඔබ දරුවෙ ඉති කියලා ඉඳලා තියෙන්නේ? බලන්න පින්වත්නි, මේ සීලවන්ත ජීවිතේ වෙනස කල්පනා කරලා බලන්න. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ පටන්ම අපේ සැදහැවත් තාමලා දරුවේ කුසක පිටින් ගත දවස ඉඳලාම සීල් සමාදන් වෙන්නේ. දෙපාරක් සීල් සමාදන් වෙලා තියෙනවා. එක වතාවක් තමන් වෙනුවෙන්, අනිත් වතාව තමන්ගේ කුසේ දරුව වෙනුවෙන් සීල් සමාදන් වෙලා තියෙනවා. අපේ ආමල පුඩා කාලේ පටන්ම අපිට සීල් දෙකක් කරවල සීල් සමාදන් කෙරෙව්වේ මෙන්න මේ යහපත දකින්නට. අප සතුටෙන් ඉනව දකින්න තමයි අම්මලේ දේ කළේ. දැන් බලන්න ඔබේ අම්මා තාත්තා කොහේ හරි ඉඳගෙන බලන් ඉන්නව නම් ජීවත් වෙන්නව කොහොම වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, කොහේ හරි ඉඳන් ඔබ දිහා බලාගෙන ඉන්නව නම් කොච්චර සතුටක් යට ඇති වේද ඔබ දිහා දැකලා. ඔබේ අම්මගේ කුසෙන් ඔබ බිහි වෙලා මෙලොවට ජනිත වෙලා රැකිරක්ෂා කරන විතරක් නෙවෙයි මේ වගේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා කියලා දකිනකොට එයන් කොහේ ඉතිහාස සතුටපත් වෙනවා. මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් සඳහන් වෙනවා ආකංකේය කියලා. යාකංකේ සූත්‍රයේ සඳහන් වෙනවා ඔබත් එක්ක එකට ජීවත් වෙන අය යට කියන සතරමතරින් වහන්සේලා කියලා. සතරමතරින් වහන්සේලා සතුටුපත් කරන්න යගේ විශ්වාසය දිනු කරගන්න කැමති නම් සිල්වන්ත ජීවිතයක් ගත කරන්න කියලා දේශනා කළා. ඒ දරණ ඔබට සිව්පස්සේ පූජා කරන අයට පින් වැඩෙන්න කැමති නම් යගේ දින දිනු කරගන්නට ඔබ කැමති නම් සිල්වන්ත ජීවිතයක් ගත කරන්න කියලා දේශනා කළා. ඒ තරක් නෙවෙයි ඔබේ මියගිය සහලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කැමති නම් එය සතුට කරගන්න කැමති නම් මොකද කරන්න කියලා තියෙන්නේ? සිල්වන්ත වෙන්න කියලා දේශනා කළා. දැන් අපි හිතන්නේ මේ ගේ ඥාතිනේ පින් අනුමෝදන් කරන්න නම් දාන දෙන්නම කියලා හිතන්නේ නැනි. නමුත් එහෙම නැහැ කියලා තියෙන දන් දෙන විතරක් මේ සිල්වන්ත වීමත් මිය ගේ ඥාතිට පුණ්‍ය අනුමෝදන් කරන ක්‍රමයක්. මිය ගේ ඥාතින් වා සතුට වෙනවා අනුමෝදන් කියලා කියන සතුටපත් කරගන්න. එතකොට මිය ගිය අම්මා තාත්තා සතුටපත් කරන්න කැමති නම් යේ පොහේකින් පින් අනුමෝදන් වෙන ඔබ සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට අන්නේ සීලේ කියන සාමාන්‍ය කායික වාචික සංවරයෙන් පටන් අරගෙන පංච සීලයෝස්සේ මේ වගේ උපසද සීලයෙන් ආදී වට්ටමක සීලය ආදී අංශ වලින් දින වෙලා සමාධි සංවර්ධනික සීලයක් ඔස්සේ ඒක ආර්ය කන්ද සීලයක් අරහා දෙට්ටිට අනුපගන්න සීල වාද දර්ශනයෙන් සම්පන්න වූ මට්ටමට මෙන්නට ඕන. මේක සරල දෙයක් නෙවෙයි. ඉතාම සරලයෙන් පටන් අරන් ඉහළට යනකොට මේක සමාධියට උපකාරයක් වෙන්නට ඕන. මේක ආර්ය කන්ද සීලයක් වෙන්නට ඕන. මේක දෘෂ්ටිට නොවැටිච්ච මධ්‍යම ප්‍රතිපදාව මුණගැහෙන්නට හේතු වන සීලයක් වෙන්නට ඕන. ඒ සීලෙ ඉහළටම දිනුවාට පස්සේ කොයිතරම් මට්ටමක් යනවද කියලා තනිය ඒ සීලය තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් වෙනවා. තමන්ට ඊටාම පහසු කාර්යයක් බවට පත් වෙනවා. මුලදී මේක නිකන් බරක් වගේ සිරේ දුක් කරගෙන ඉන්න එක නිකන් බරක් වගේ පහු වෙනකොට පේනතුනි සිරේ දෙක නැති වුණත් සිල් සමාදන් වෙලා ඉන්නේ. අදටත් අපට මොන ගැන සමහර අය මාස ගණන් එක දිගට අට සිල් සමාදන් වෙලා ඉන්න ඉන්නවා. රැකියා සාතර නැගමන් ව්‍යාපාරම කරන ගමන් සිල් සමාදන් වෙන්නේ කවුදක් දන්නේ? ඒකත් නෙවෙයි ඔබ පුදුම වෙයි. ඉතාම ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් ඉනවත් දන්ස සිල් සමාදන් වෙලා ඉන්නයි. ඒ කියන්නේ බුද්ධාගම කියන්නේ නැහැ. ඒක වෙනයි තමයි කිසි විදිහට භාග්‍ය විශ්වාස සංසයිත අට සිල් සමාදන් වෙලා දවස් දෙකක් නෙවෙයි. දස සිල් සමාදන් වෙලා මාස ගණන් අවුරුදු ගණන් එකට ඉන්න එක දිගට ඉන්න ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් අද වෙන ලෝකෙ ඉන්න කෙනෙක්. ඔබ පුදුමයි. අන්නයි දෙතින්දී ඉහළට යන්නේ යන්නේ තමන්ගේ සීලය ගැන තමන්ට ලොකු සතුටක් දැනෙනවා ආනිසංස දැනෙනවා. ධර්මය පිළිපදින එකේ ප්‍රධානතම ආනිසංසය තමයි සංදිප්තික අකාලික කියලා ගුණයක් තියෙනවා. අපි ජීවිතය කරන හැම දෙයකම ප්‍රතිඵල තියෙන්නේ ඒ කරන වැඩේ කළ ඉවරන පස්සේ. තමන් දැනට කරන වැඩේ කළ ඉවරන පස්සේ තමයි සාමාන්‍ය ඔබ දෛනිකව කරන දේවල් වල සතුට තියෙන්නේ. නමුත් ධර්ම හැසිරීම කියන්නේ මොකද්ද? ඒ දේ කරද්දී තමයි සතුට තියෙන්නේ. ධර්මයෙන් හැසිරීමයි අනිත් දේවල් කිරීම අතර වෙනස මේක. ඔබ බලන්න ජීවිතේ කරන ඕනෑම දෙයක් දිහා බලන්න. දරුවෙක් හැදුවත් රැකියාවක් කරත් උපාධියක් ගත්තත් ඔබ හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? මේ මොහොතේ කරන කටයුතු ටික කළා ඉවරමඩ පස්සේ සතුට තියෙන්නේ කියලා. දරුවෙක් හැදුවත් බලන්න. දරුවෙක් ඔසෙගෙන කාලේ හිතන්නේ දරුවා බිහි වුණාට පස්සේ සතුට කියලා නේ. දරුවා බිහි වුණාට පස්සේ හිතන්නේ දරුවා ඇවිදිනකොට සතුට කියලා. ඇවිදිනකොට හිතන්නේ දරුවා කතා කරනකොට සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන දරුවා ස්කෝල් පාඩම් කරන තත්ය කියලා නේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දරුවා හයි ස්කූල් ගිහිල්ලා යුනිවර්සිටි ගිහිල්ලා රැකියා අරගෙන හැමදාම හිතන්නේ සතුට තියෙන්නේ අනාගතේ කියලා නේ. ඔක්කොම ඉවර බානවලම හදෙන්නේ. දරුවා ළඟවත් නැන්නේ. දරුවා රැකියාවට ගිහිල්ලා වෙනත් රටකට ගිහිල්ලා දරුවා විවාහ වෙල වෙනත් කෙනෙකුටයි තයිති කියලා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? අර දරුවගේ අතීතයේ තියෙච්ච ඇල්බම් එක ඔක්කොම ගන්නවා පින්තූර පොඩි කාලේගෙන අනේ පොඩි කාලේ කොච්චර ලස්සනද ඉස්කෝලේ කාලේ කොච්චර ලස්සනද ඔන්න ඊට පස්සේ සතුට වෙන අර අතීතයේ තියෙන කාලය හිතන සතුට තියෙන අනාගතයේ කියලා බානකට දරුව ළඟට නේ ඊට පස්සේ තමයි සතුට තියෙන අතීතයේ තිබෙකන අතීතේ වැදගත් නැහැ මේක තමයි සාමාන්‍ය ජීවිතයේ තියෙන තුනේ නව ධර්මයේ කියන්නේ අප ගහමට ආවමෝ තින්දනහම අපේ ජීවිතයේ සතුට විඳින්න පටන් ගන්නවා සාමාන්‍ය ජීවිතයේ කියන්නේ සතුට හොයාගෙන යන ජීවිතයක් එනිසා තමයි අප නිතරම අපි නිතරම සඳහන් කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියන අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි නිතර ප්‍රාර්ථනා කරන්නේ ඒ හෙට එනවලු ඒ හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ කියලා තින් මැරෙන දවස හදනම් හෙට පිළිනවා කියන දවස මැරෙන කමනේ හෙට දවස එන්නේ නැහැ කියලා තුනේ මේක අපි තාම හැමෙන් තේරුම් ගන්න ඕන ධර්මයේ කියන්නේ හෙට දවස නෙවෙයි අද දවසේ අද දවසේ පියවට මේ මොහොතේ සතුට විඳින කමයි ඒක මේ මොහොතෙන් පටන් අරන් සාමාන්‍ය හිත මෙතෙන්ද තියාගත්ත මොහොතේ පටන් ඒ සතුට ටිකෙන් ටික දින වෙලා මුලදී මේ සම්මත ලෝකයේ තුල අපි සතුට වෙන ගමන් ඒක ඉහෙටම ගියාට පස්සේ අපි සතුට වෙන්නේ ලෝක නිරෝධය දැකලා ස්කන්ධ පංචකයේ සමුදය වේ දැකලා තමයි අපි අවසානීය සතුටටපත් වෙන්නේ ඒක ඉතාම සරල දෙයක් ආරම්භ වෙලා ඉතාම ඉහළ දෙයක් කරා අපේ ප්‍රේම ගමන් කරනවා දෙපිරිතේ මේ වගේ අපට ජීවිතය ගත කරන අවස්ථා ලැබුණේ අපට මේ ලැබිච්ච ඉතාම දුර්ලභ මිනිසා ස්වභාවයේ සුගතිය නිසා ඒ සුගතිය ලැබුවාට තරක් නෙවෙයි ඒ සුගතිය ලැබිච්ච මොහොතේ අපට සම්බුත් ශාසනයක් ලැබුණා සුගතිය සහ සම්බුත් ශාසනය කියන මේ දෙකම එක විට ලැබීම සරකන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා ඒක කනෙක්ෂන් සම්පතිය කියලා ධර්මයේ මේ සඳහන් සූත්‍ර දෙකක් සඳහන් වෙනවා ඒ ප්‍රකාශ වෙනවා මේ මිනිසා ස්වභාවය සුගතියක් ලබන්න කොච්චර අමාරුද කියන කාරණේ පිනතුනි උදාහරණයක් දක්වන ඔබහල තියෙනවා හරියට මොහොත යට ඉන්න එක ඇහැක් පමණක් තේන කැස්බෑවා කියන සතා අවුරුදු 100කට වරක් වතුර යටින් ඇඳ උඩට එනවා නම් ඒ උඩින මොහොතෙහි වියසිදුරෙන් අහස දකිනවා නම් වියසිදුර කියන්නේ අර විය ගැස කරත්වල බඳින දණ්ඩ සිදුරක් කියන එක ඒක මොහොතට ගිහිල්ලා තැන් තැන් වල පාවේ පාවේ තියෙන මොහොතට අවුරුදු 100කට වරක් උඩට එන කන කැස්බෑවා අර එක ඇහෙන්න එක ඇහෙයිට අර වියගසේ සිදුර එකට සම්බන්ධ වෙක හිතන්න පුළුවන්ද? හිතනවා දැනේ. පරිවර්තන දෙකම එකට සම්බන්ධ වෙන රාත්‍රී කාලයක නම් ඒත් පේන්නේ නැහැ. දවල් කාලයක් වෙනත් තෝරන. දවල් කාලයක් වෙනත් තෝරන ඇස් දෙකක් නෙවෙයි එක හැපිතර ඇස් කර තියෙන්නේ එක හැවෙන්නත් තෝරන ඒ එක හැට මර සිදුර ළඟ වෙනටත් තෝරන දවල් කාලයක් වෙනත් තෝරන මේක ඉතාම හිතා ගන්නවා සමහරු කාරණේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සිද්ධිය වෙන්න පුළුවන් ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් ඊටත් වඩා අමාරු කියලා කියනවා යම් කිසි සත්වේ මිනිසා සම්භාවයෙන් පල්ලෙහාට ගියා නම් දුගතියට ගියා නම් සතර අපායට වැටුණා නම් ඒ සතර අපායට වැටිච්ච කෙනෙක් නැවත සුගතියකට මනුස්ස ලෝකයකට දිව්‍ය ලෝකයකට වගේ ඉහළ තලයකට නැවත එන එක අර වියසි දුරෙන් කනකස් බෑවා අහස දකින්නට වඩා අමාරුයි කියලා. ତොට හිතා ගන්න පුළුවන් යාතු මේ කොච්චර අමාරුද ලබල තියෙන මේක කියලා නේ. ඔබ හැමදාම කන්නාඩි ළඟ යනවනේ. කන්නාඩි ළඟට යන හැම මොහොතෙම හිතන්න ඔබ මෙන්න මේ දුර්ලභ අවස්ථාව ලැබුණ කෙනෙක් කියලා හිතන්න. මේ කන්නාඩි ඉස්සරහා ඉන්න කෙනා ලස්සන රෝගයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් තරුණ කෙනෙක් වෙන්න පුළුවන් වයසක ගිය කෙනෙක් වෙන්න පුළුවන් ඒ කිසිම දෙයක් අපිට ගැටලුවක් නෙවෙයි මේ කන්නාඩි ඉස්සරහා ඉන්න කෙනා මෙච්චර අභියෝගයක් පසුබලාපු කෙනෙක් නේද මේ ඉන්නේ කියලා ඉතාම ගෞරවයෙන් ඉතාම ආදරයෙන් ඔබ ගැන ඔබම බලන්න. යාළුවේ ගෞරවයෙන් ඔබට වෙන කෙනෙක් ලැබෙන ආදරය ගෞරව දක්වනවා වටිනා. වෙන අය ඔබට වර්ණනා කරන්න පුළුවන් ඔබ ලස්සන කෙනෙක් ඔබ හොඳ කෙනෙක් කියලා නේද? නමුත් ඊටත් වඩා වටිනවා ඔබ ඔබ ගැන කරන වර්ණනාව. බුදුරජාණන් වහන්සේ නැවත අර කණකැස් බෑවගේ උපමාවම දක්වනවා ද්විතීය චිගල කියන සූත්‍රයෙන්. ඒක මොකද කියන්නේ? යම් කෙනෙක් සුගතියක් ලැබුවත් ඒ සුගතියට ලැබුණු කෙනා බුද්ධෝත්පාද කාලයක් මුණගැහිලා ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාව සකස් වෙන එක අර උපමාවම දක්වනවා. මනස ලෝකයේ දිව්‍ය ලෝකයේ තියෙන සුගතියට ආවක් කෙනෙක් බුද්ධෝත්පාද කාලයක් මුණගැහිලා මොහොතකට විතරක් නෙවෙයි ඒ ධර්මයේ අහන්න ලැබෙන ධර්මයේ පුහුණු කරන පරිසරයකට අවස්ථාව ලැබෙන එක විචිතරේ කණකැස් බෑවා අහස දකින්නට වඩා දුර්ලභයි කියලා කියනවා. බලන්න තියෙනවා කියන අපි කොච්චර නම් ඒ අවස්ථා දෙකක් පසුබලා පයගෙන මේ කාරණේ ගැන හිතුවත් ඇති වෙන තුනේ අපට අපේ ජීවිතයේ සතුටක් නැත්නම් අපිට උපාධි නැති වුණත් ඉහළ රැකියාවක් නැති වුණත් ලොකු ගෙයක් නැති වුණත් ලොකු වාහනයක් නැති වුණත් දරුවෝ නැති වුණත් මොනව නැති වුණත් වෙන තුනේ තමන්ට කන් දෙක හෙනවා නම් තමන්ට මේ කියන ධර්ම තේරුම් ගන්න පුළුවන් හොඳ නුවණක් තියෙනවා නම් අනිත් ශරීරේ මොනම දුර්වලමක් ගැටලුවක් නැහැ තමන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. පිනතුනේ මෙන් මෙන්නේ අවස්ථාව ලැබුණා නම් කෙනෙක් ඔහුට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධාන්ත මේ ලැබෙනවා නම් ඔහු ජීවිතය යන පුළුවන් උපරිම යන පුළුවන්. හැබැයි එහෙම යන්න පුළුවන් කමක් තියෙන්නේ අපේ ළඟ කිසියම් විදිහේ ගුණයක් නොවනක් තියෙන තොන්. ගුණයක් තියෙන තොන නොවන තියෙන තොන දෙකම තියෙනවා. ගුණවත් කරලා විතරක් දැන් තියෙනතන. ගුණවත් කියලා තොන දාගෙනවා. ගුණවත් උනාට විතරක් බෑ නෝන කියන එකත් ඕන. නෝන ගැන හරියට මේ හේතු බල ගන්න කියනකොට අනිත්‍යතාවය කියනකොට ස්කන්ධ පංචකයේ සමුදය කියනකොට දුක්ඛ සත්‍ය සඳහන් කරනකොට ඒක හරියට තේරුම් ගන්න පුළුවන් නෝනක් තියෙනවා. අපි මොකක් පින්කම් කරනවා කියලා කියන පින්කම් නඩුවක් නෑ අපේ. අපි දන් දෙනවා, අමර තාත්ත සලකනවා, බුදු පූජා තියනවා, ඊටාම ආදරේ ගෞරවණීය කරනවා. ඒ හොඳයි. ඒක ගුණේ. හැබැයි නෝන කියන්නේ ඒක නෙවෙයි නේද? නෝන කියන්නේ මොකද්ද? දුක හටගන්නේ කොහොමද? ඒ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන හරියට පොයින්ට් එකකටම දැනගන්නවා. අනේ කරේ මම නෝන කියන්නේ. නෝන විතරක් කියලා නෑ. ඒ නෝන සුතමේ ඥානීය සුතමේ පඤ්ඤාවටපත් වෙන්නේ ගුණත් එක්ක. දැනුම විතරක් තිබුණොත් එන්නේ දැනට කපටි කෙනෙක් වෙනවා. දැනුම විතරක් කියලා නෑ. අනිත් පැත්තේ ගුණයේ තියෙන තෝරන. තමගේ සත්පුරුෂකම් අම්මගේ තාත්තගේ සැලකෙනේ ඉඳන් ඥාතීන්ට දරුවන්ට යුතුයපත් කිරීම හරහා තමන් කෙරේ කියලා කිරීම ඔස්සේ තමන් කරන හැම දෙයක්ම ගුණය මත පිළිකර ගන්නට ඕන. අන්නේ ගුණය නෝන දෙකකට එකතුනා නම් ධර්මයක් එක්ක අන්නේ ධර්මයේ සැබෑම මිශ්‍රණය කරනනම් අපට ලැබෙනවා සුතමේ ප්‍රඥා කියන කාරණය. සුතමේ ප්‍රඥාව ශ්‍රද්ධාව පදනම් කරගත්තු ධර්මයේ ගැඹුරම තැන පිළිබඳව අහා දැනගන්නා වූ කාරණය. ඒකට කියනවා අපි සුතමය පඤ්ඤා කියනවා නැත්නම් ඒකට කියනවා සවනානුත්තරී කියලා. මෙන්න මේකට එක කියනොතන තමන් චින්තාවෙන් ප්‍රඥාව ඔස්සේ භාවනාවේ පඤ්ඤා දියුණු කරගෙන අවසාන වශයෙන් කෙනෙකුට යන්න පුළුවන් උපරිමය තමයි ධර්මය සඳහන් කළ තියෙන්නේ. අත්තේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භවේ තබ්බ කියලා සඳහන් කරනවා. නොනැති කෙනෙක් විසින් තම බුද්ධියෙන් ගන්න ඉහළම ප්‍රයෝජනය මොකක්ද කියලා. ඒ මොකද්ද? සමතෝච විපස්සනාච කියන කාරණය. සමත විපස්සනා දෙක තමයි දවසට තමන් කොච්චර සමත භාවනාවක් සඳහා කාලය වැය කරනවද? පංච නීවරණ දුරු කරන්න හිත කොච්චර නම් දවසට සමාධිමත් කරනවද? ඒක නෙවෙයි විපස්සනාච. අන්නේ සමාධිමත් වෙච්ච සිතින් මේ ඇතිවීම නැතිවීම හේතුඵල ධර්ම නාම රූප දෙක ස්කන්ධ පංචකය මේ චිත කය දෙක හේතු ඇති ඵලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය දැනගැනීම. පින්නතුනි සමස්ත බුදුදහම කියන්නේ මේකයි. මෙන්න මේ ගමන යද්දී මේ සීලය කියන එක ඉතාම වටිනා දෙයක් පින්නතුනි. ආයික මාසික සංවරය. ඒක මුලදී අපි හිතලා සමාජ සාර ධර්මයක් විදිහට හටගන්නේ මේක. ethics පැත්තට මුලදී යන්නේ. ඊට පස්සේ ඒක තවත් ටිකක් දියුණුවාම පංචශීලයට අපා දියුණු වෙනවා. ඒක ටිකෙන් ටික දියුණුවල ගිහිල්ලා ඊට පස්සේ අපිට සීලය මොන ගහනවා ආදී වට්ටමක සීලෙ විදිහට. එතෙන්දී විශේෂ කාරණයක් තමයි තමන්ගේ වචනේදී විසාර පරිවර්තනයක් සිදු වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කාරණය. සිල්වන්ත ජීවිතයක තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි තමන්ගේ වචනේ තියෙන සංවරය. වෙනත් විදිහකින් කියනවා නම් කට පරිස්සම් කරගන්න එක. කට පරිස්සම් කරගන්න එක ක්‍රම දෙකකට කරනවා. මොකද දෙකේ එකක් තමයි කටට දාන ඒවා ගැන පරිස්සම් වෙනවා. අනිත් එක කටින් පිට කරන දේ ගැන පරිස්සම් වෙනවා. පින්නතුනි සමස්ත ආධ්‍යාත්ම ජීවිතයේ පදනම කියන්නේ මේක. කට පරිස්සම් කරගන්න. කටට දාන දේ ගැනයි කටින් පිට කරන දේ ගැන පරිස්සම් වෙන්නට ඕන. කටට දාන දේකටත් වඩා පරිස්සම් වෙන්න ඕන. කටින් පිට කරන දේ ගැන නම සාමාන්‍ය සමාජ වැඩිපුර පරිස්සම් වෙන මොකටද? කටට දාන දේ ගැනනේ. නමුත් ආධ්‍යාත්මික ජීවිත අපිට නවලා පරිස්සම් වෙන මොකටද? කටින් පිට වෙන දේ ගැන පරිස්සම් වෙන්නේ. ඒකට හේතුව අපේ වචනය කියන කලින් වචනය කියන්නේ අපේ හැටතේ වචනය අපේ සේවකේ සරණකේ. අපි වචනය පිළිගත්ත පස්සේ මොකද වෙන්නේ? අපි වචනය සියල්ලේ බලපත් වෙනවා. අපි පිට කරපු හැම වචනයකටම අපට වාදිකන සිද්ධ වෙනවා. ඒක හරියම කල්පනා කරේ වෙනවද? වචනය පිට කරන කලින් වචනය අපි යටතේ තියෙන්නේ. වචනය පිටවන පස්සේ අපි වචනය යටතේ වෙන වෙනවා. අපිම පිට කරපු වචනයට අපට යටත් වෙන සිද්ධ. අනිසාතුල මේ සිල්වත් ජීවිතයේ පදනම මෙතන ඉඳන් පටන් අරගෙන අර සමාධි සංවර්ධනික සීලයක් කරාම යනට ඕන. මේ සීල අපට බරක් නෙවෙයි වෙන තුන්ව යනකොට පල්ලා මට්ටමේදී අපිට සිල්වන්ත වෙන එක නිකන් බරක් වගේ කරදරයක් වගේ. නමුත් අපේ හැබැයි ආධ්‍යාත්ම ජීවිතයේදී සීලය කියන්නේ සීලේ නවතින දෙයක් නෙවෙයි. ඒක සමාධියට බර වෙච්ච දෙයක්. හිත සමාධිමත් කරන උපකාරවත් කරන දෙයක්. ඉතින් ඊට සීලය කරදරයක් නෙවෙයි. සීලය ඉතාම සැහැල්ලෝ සහන සීලිය අවස්ථා දෙනවා. සිල්වන්ත ජීවිතයක් ගත කරන එක හරියට මාළුවෙක් වතුරේ ඉන්නවා වගේ. සිල්වන්ත ජීවිතයෙන් අයින් වෙන්නේ කොහොමද? හරියට මාළුවා ගොඩට ගහනවා වගේ. ඒ නිසා කියනතුන මේ සීලය ඉතාම වටිනා දෙයක්. බුද්ධ ආදී උතුමන් වර්ණනා කරපු උතුම් සීලය ඔබ සමාදම් වුණා. ඒ සීලය සමාධියටත් සමාධිය විදර්ශනා ප්‍රඥා ලබා ගැනීමට උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනේ පින්තුනි ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු නිමල් පාන් සොඳුනාදී අප සරණ ගිය අපේ සාස්ෘව සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප පූජා කරමු. අප දෙවි සසර අනාදිමත් කාලය දාන ආදී පාරමිතා පුරපු සිය ජීවිතයේ අනන්ත අප්‍රමාණ වාරය අප දෙවි අප කරපු අප දෙවි මේ මුළු සාගරේ ධනයට වඩා ලේනයි දීපු මේ මහ පොළවේ පස්වරට වඩා සිය ශරීරයේ මස් දන් දීපු අහසේ තාරකාවට වඩා නෙත් දන් දීපු මහනෙරු පර්වතයට වඩා ඔටුනු පරන් හිස් දන් දීපු ඒ උත්තර මනුෂ්‍ය ජීවිතයේ මනසරත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහන් මාර්ගී ඒ උතුම් සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක්සේ සලකා මේ සෝදානන්ද රුක්සිරු පූජාන්තරව්‍යයන් පූජා කරන පූජා වේවා. ඒ උත්තම කුසලයේ බලෙන් ඔබ හැම දෙනාගේම සියලු ආධ්‍යාත්මික පැතුමන් සකල වේවා. මියගේ ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එක්ක ගාථා කියලා වන්දනා කරලා සම්බුදු පූජාව පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනි සන්නේත සාතං සචේසාර දේසං සංවේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනනේ විසාසං සංසාමිගං කේවල මෝහනාසං සන්නාහ පන්මාර අනිවිසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනනේ සදාසං සංදාස ගන්නාසිත පාපනාසං සන්නාප දන්සින් හත බෝරපා සම්පාර ගානින් සුචිසාර වාසං සංවාර සංගම් පනනේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස ඉතිපිසෝබදවාරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකපිතෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සම්බං සම්බතානේ සුපතිට්ඨං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ගනසාරම් පදින්තේන දීපේන තමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන දෝටේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තං වන්නගන්ධ ගුණෝපේත කුසුම සන්තතින් පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොග්ගං පුප්පන්මිලායාති යතායිදම් කායෝ තතායාති විනාශභාවං අදිවාසේතු නොබන්ති පානීයං පරිපන්තිතං අනුකම්පන්නුපාදාය අතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්ති භෝජනං පරිකම්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්ති සම්බං සන්ධාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්ති හොඳයි අද මේ හිමිදිරි පාන්දර උසස් සීලක පිළිදලා සම්බුදු පූජා කරති මාදීව සංග්‍රහ කරගත් නියුතුම් කුසලයේ බලයෙන් ඔබ අපනමින් මියගිය සීනු ඥාතිතු මේ පින දැක සෝපත්ත්වා සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු සාදු සාදු සාදු මේ උතුම් කුසලයේ සම්යද්දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයක් රැක දෙත්වා විශේෂයෙන් මේ විහාරස්ථානයට ඇල්ම බැලම හෙළන සම්මදෘෂ්ටික දෙවිවරු මේ පින් අනුමෝදන්ව මේ විහාරස්ථානයේ දියුණුව සඳහාත් ස්වාමීන් වහන්සේලාගේ දියුණුව සඳහාත් ආරක්ෂාව ආශිර්වාදය සලසා දෙත්වා දෙවියන්ටත් මේ පින උතුම් මොණිමන් පිණිසම හේතු වේවා කියන ප්‍රතුමෙන් සාදෝ කියලා පුණ්‍යානුමෝදනා කරමු සාදෝ සාදෝ සාදෝ හොඳයි පින්තුනි මේ හිමිදිරි ලස්සන උදෑසන ඔබ තමන්ගේ විහාරස්ථානෙට බොහොම සැදැසිතෙන් ඇවිදින්නා බුද්ධ ධර්ම සංගීතන තෙරුවන් ඇසුරු කරලා මේ රැස් කරගත් උතුම් කුසල හේතුවෙන් ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා නිරොග් නිරෝගී සම්පන්න සේවා විශේෂයෙන් අද දින මේ උතුම් ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්නටත් මේ උතුම් කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා පන්තු සම්දේති පානිනෝ සාදු සාදු